සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේහි සලායතන වගයට අයිති කොට්ටිත සූත්‍රය. මේ සූත්‍රයට පාදක වුණේ ආයුෂ්මත් සාරිපුත්‍ර මාහිමියන් වහන්සේත්, ආයුෂ්මත් මහා කොට්ටිත ස්වාමින් වහන්සේත්, බරණැස ඉසිවතනාරාමයේදී සිදු කළ සාකච්ඡාවක සංවාදයක ප්‍රතිඵලයක් විදිහට. දිනක් උන්වහන්සේලා එකට මුණ ගැහිලා සතුටු සාමීච්ච කතාවන්හි යෙදිලා සිටපු අවස්ථාවේහි ආයුෂ්මත් මහකොට්ටිත මාහිමියන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්‍ර මාහිමියන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද මේ ප්‍රශ්නය? සාරිපුත්‍ර මාහිමියන් වහන්සේ, ඇස රූපයට සංයෝජනද, රූපය ඇසට සංයෝජනද? ඒ වගේම කන ශබ්දයට සංයෝජනයක්ද, ශබ්දය කනට සංයෝජනයක්ද? නාසය ගන්ධයට සංයෝජනයක්ද, ගන්ධය ගහණයට සංයෝජනයක්ද? දිව රසයට සංයෝජනයක්ද, රසය දිවට සංයෝජනයක්ද? කය පොට්ටබ්බයට සංයෝජනයක්ද, පොට්ටබ්බය කයට සංයෝජනයක්ද? මනස ධර්මයන්ට සංයෝජනයක්ද, ධර්මයන් මනසට සංයෝජනද කියලා. මෙහිදී මහකොට්ටිත මාහිමියන් වහන්සේ ප්‍රශ්න කරන්නේ, ඇසාදී ආයතන රූපාදී අරමුණු වලට සංයෝජන වෙනවද? නැත්නම් රූපාදී අරමුණු ඇසාදී ආයතනයට සංයෝජන වෙනවද කියලා යහන්නේ. මේ අවස්ථාවේදී සාරිපුත්‍ර මාහිමියන් වහන්සේ කොට්ටිත මාහිමියන් වහන්සේට පිළිතුරු සපයන්නේ, ඇස රූපයට සංයෝජනයක් නෙවෙයි, රූපයේ ඇසට සංයෝජනයක් නෙවෙයි ආදී වශයෙන් මේ අභ්‍යන්තර ආයතන හා බාහිර අරමුණු ඔවුනොන්ට සංයෝජන නොවන බව සඳහන් කළා. යංච තත්ත තදුබහම් පටිච උප්පජ්ජති චන්දරාගෝ තන් තත්ත සංයෝජනම්. උන්වහන්සේ සඳහන් කරන්නේ ඇසාදී ආයතන රූපාදී අරමුණු වලටවත්, රූපාදී අරමුණු ඇසාදී ආයතන වලට සංයෝජන නෙවෙයි. සංයෝජන වෙන්නේ මොකද්ද? ඒ දෙක අරබයා යම්කිසි විටක චන්දරාගයක් හටගන්නවා නම් අන්නේ චන්දරාගය තමයි සංයෝජන වලට, කෙලෙස් වලට, අකුසල් වලට, නැත්තම් ප්‍රපංච වලට හේතු විදියට සඳහන් කරන්නේ. වැඩි දොරටත් සාරිපුත්‍ර මාහිමියන් වහන්සේ උදාහරණයක් ගෙන හැර දක්වනවා. කිසියම් කළු ගොනෙකුත් සුදු ගොනෙකුත් එකට කිසියම් දාමයකින් යොතකින් බැඳලා තියෙනවා නම් ඒ කළු ගුණා සුදු ගුණාටවත්, සුදු ගුණා කළු ගුණාටවත් සංයෝජනයක් බැඳීමක් වෙන්නේ නැහැ. එහෙනම් බැඳීම සංයෝජන වෙන්නේ මොකද්ද? ඒ ගවයන් දෙදෙනා එකට බැඳලා තියෙන, ආඳලා තියෙන ඒ දම නැත්තම් යොත තමයි මේ දෙන්නාට බන්ධනය සංයෝජන වෙන්නේ. මෙන්න මේ උපමාවෙන් සඳහන් කරන්නේ අර කළු ගුණාවත් සුදු ගුණාවත් නොවේ, ඒකට හේතුව ඒ අතරේකට සම්බන්ධ වෙලා තියෙන යොත තමයි මෙහිදී සංයෝජන විදියට, බැඳීම විදියට දක්වන්නේ. සාරිපුත්‍ර මාහිමියන් වහන්සේ සඳහන් කරනවා අන්නේ වගේම තමයි ඇස රූපයටවත්, රූපය ඇසටවත් සංයෝජන නෙවෙයි. ඒ දෙක අරබයා අවිද්‍යා පාදකව කිසියම් චන්දරාගයක්, කැමැත්තක්, තෘෂ්ණාවක් හටගනවා නම් අන්නේ එකයි සංයෝජන විදියට. මෙහිදී සාරිපුත්‍ර මාහිමියන් වහන්සේ වැඩිදුරටත් දක්වනවා කිසියම් අවස්ථාවක ඇස හෝ රූපයට සංයෝජන වුණා නම්, රූපය හෝ ඇසට සංයෝජන වුණා නම් බ්‍රහ්මචර්යාවක් පනවන්න බෑ කියලා, දුකෙන් නිදහස් වීම සඳහා. ඇයි ඒකට හේතුව? ඇසට රූපයක් බලනකොටම ඇස හෝ රූපයේ සංයෝජනයක් වුණා නම් කිසි දවසක ධර්ම මාර්ගයක් පනවලා මේ සංයෝජන දුරු කරලා සසරේ දුකෙන් නිදහස් වෙන පුරුවන් කමක් නෑ. මේ දෙකම නෙවෙයි සංයෝජන වන්නේ, ඒ දෙක හටගෙන නිරුදුනාට පස්සේ අවිද්‍යාපාදකව හටගන්නා වූ තෘෂ්ණාවයි. නැත්තං ඇස නිරුද්ධ වෙච්ච බව නොදැන, රූපේ නිරුද්ධ වෙච්ච බව නොදැන ස්පර්ශාන්තේහි අවිද්‍යාසාගත සිටින් වශයෙන් තමයි නවකර්ම විදියට අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය ආදී වශයෙන් මේ දුකේ හට ගැනීම, සංසාර චක්‍රයේ ක්‍රියාත්මක වීම, සසර ගමන සිදුවන්නේ. මේ ආකාරයට ඇස ආදී අභ්‍යන්තර ආයතන පිළිබඳවත්, රූප ආදී බාහිර අරමුණු පිළිබඳවත් සාරිපුත්‍ර මාහිමියන් වහන්සේ පැහැදිලි කළා මේ කිසිදු දෙයක් සංයෝජන නොවන බවත්, සංයෝජන වන්නේ ඒ දෙක අතර ඇතිවන චන්දරාගයේ බව වැඩිදුරටත් පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා සංවිජ්ජතිකෝ ආවුසෝ භගවතෝ චක්කොං පස්සති භගවා චක්කුණරූපං චන්දරාගෝ භගවතෝ නත්ති සුවිමුත්ත චිත්තෝ භගවා. භාගතුන් වහන්සේට ඇස විද්‍යමාන වෙනවා, ඇසින් රූප දකිනවා. ඒ වුණත් උන්වහන්සේට චන්දරාගයක් නැහැ. ඇයි ඒකට හේතුව? සුවිමුත්ත චිත්තෝ භගවා. භාගතුන් වහන්සේ සිත මනවින් කෙලෙසුන්ගෙන් මුදවගෙන තියෙන්නේ. ඇසට රූපයක් දකින අවස්ථාව, ඇස රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංචේතන වශයෙන් විපාක මට්ටමේ ස්කන්ධ ගොඩනගෙන අවස්ථාව. මේ හැම දෙයකම ස්වභාවය තමයි හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හේතුම් පටිච්ච සම්භෝතං හේතු භංගා නිරුජ්ජති කියපු විදියට හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් ඉස්සියල්ලක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක ඒ අර බය හට ගන්නා වූ සංඥා වේදනා දෙක මනංච පටිච්ච ධම්මේ චුප්පජිති කියපු විදියට මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව තමයි සැබවින්න රූපයේ තේරුම් ගන්න අවස්ථාව. අන්නේ රූපයේ තේරුම් ගන්නේ නව කර්ම අවස්ථාවේදී. ඒක ආකාර දෙකකින් සිද්ධ වෙනවා. ඒක ආකාරයකින් අඥාන චර්යා කියපු විදියට රූපය අන්තයේ ඉඳගෙන සමුදය අන්තයේහි අවිද්‍යාසහගතව බැස ගැනීම වශයෙන් ඇස රූපය චක්කු විඥාණය තවදුරටත් තියෙනවා කියන හැඟීමෙන් අප රූපයේ දැස බැලුවොත් රූපේ හිත බැසගෙන ඒ තුලින් චන්දරාගය හට ගන්නවා. ඒකට මුල් වන්නේ මේ නොදැනීම අවිද්‍යාව කියන කාරණය. යම් කිසි නොනැති කෙනෙක් මේ යථාර්ථයේ මනවින් තේරුම් ගත්තනම් ඔහු ඇසෙන් රූපය දකින අවස්ථාව සැබවින්ම රූපේ නිරුද්ධ වෙච්ච මොහතක රූපය හඳුනා ගන්න අවස්ථාවක් කියන එක නුවණින් දැක්වතින් ඔහු ඇස රූපේ චක්කු විඥානයේ කියන මේ අන්තයන්ගෙන් මිදිලා ඔහු තේරුම් ගන්නවා මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥානං අවස්ථාවේදී මේක තේරුම් ගන්නේ ඒ මනෝ විඥානය හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව දකිනවා. මෙන්න මේ අවබෝධය සමගම අවිජ්ජායත්වේව අශේසි විරාග නිරෝධා සංඛාර නිරෝධවාදී වශයෙන් දැක්වෙන මේ නිරෝධ සත්‍ය වෙත ගමන් කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා. මෙහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ මේ යථාර්ථය නොනින් තේරුම් ගැනීම. ඒ සඳහා සුතමේ ප්‍රඥාව අවශ්‍ය වෙනවා. ඒ නිතර මෙනෙහි කිරීම වශයෙන් චින්තාමේ ප්‍රඥා දියුණු කරගෙන විශේෂයෙන් ආරස්ඨාංගික මාර්ගයේ පාදක කරගෙන සීල සමාධි ප්‍රඥා වැඩිම වශයෙන් විශේෂයෙන්ම සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගැනීම වශයෙන් වර්තමානය තුළ හිත තියාගෙන හිත සමාධිමත් කර ගනිමින් ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්විඥාන අනිත්‍ය ආදී වශයෙන් ඒ විපාක මට්ටමේ ස්කන්ධයන්හි ඇතිවීම නිරෝධය සමුදය වේය නෝනින් දැක්ක පමණට විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච බව නෝනින් දකිනවා. ඒ නෝනින් දකින වර්තමාන මනෝවිඥානියත් මේ මොහොතේ හේතු ඇති කලී හටගෙන මෙතනම නිරුද්ධ වෙන බව දැක්වතින් තත්ත්වතත් විපස්සතේ කියපු විදියට ඒ තැනම නෝනින් විපස්සනා කරෝතින් විදර්ශනා වැඩි වශයෙන් සම්පූර්ණම සංසාර චක්‍රේ නිදහස් වෙනට අවස්ථාව ලැබෙනවා. අවිජ්ජායත්වේ වාසියසි විරාග නිරෝධා සංඛාර නිරෝධවාදී වශයෙන් දැක්වෙන පරිදි සියලු සංස්කාරවල නිදහස් වෙලා ජරා මරණ වලින් නිදහස් වෙනට පුළුවන්කම තියෙන්නේ මේ මාර්ගයේ වැඩීම වශයෙන්. ඒ නිසා මේ දහම අපි මනවින් තේරුම් අරගෙන ඇස ආදී ඉන්ද්‍රිය වලට හෝ රූප ආදී අරමුණු වලට හිත බැස නොගන්නාසේ ප්‍රඥාවෙන් හිත පවත්වා ගන්නට උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ උතුම් කුසලයේ බලයෙන් අප හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.